එක අනිච්චා අනිච්ච යන වචනයේ තේරුම පළමු පැවති ආකාරය වෙනස් වන්නා වූද ගිනිදල් නිවි යන්නාක් මෙන් සම්පූර්ණයෙන් නැති වන්නා වූද දේ යනුයි. සකල සංස්කාරයෝම අනිත්‍යයෝය. ඇතිවන සංස්කාරයන් අතර විනාඩියක් තබා තප්පරයකුදු පවත්නා එක සංස්කාරයකුදු නැත්ත. විදර්ශනා නොකරන අන්ධ පෘථජ්ජනයන් දින ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කල්පවත්නා දේ ලෙස මනුෂ්‍ය ශරීර, තිරස්චීන ශරීර හා ශරීර අවයවයන්හිද, ගස්වැල්, කොළ මල් ගෙඩි ආදියෙහිද, පස්කල් රන්රිදී මුතුමැණික් යකඩ තඹ පිත්තල ඊයම් ආදියෙහිද, ඇසිපිය හෙළන තරම් කාලයකුදු පවත්නා කිසිවක් නැත්තේය. ඒ බව වැටහෙන තරමට, පෙනෙන දැනෙන තරමට දියුණු කරගත් විදර්ශනා ඥානය උසස් විදර්ශනා ඥානයයි. නොදියුණු සාමාන්‍ය විදර්ශනා ඥානයට දැනෙන්නේ සාමාන්‍ය විදර්ශනා ඥානයෙන් දත හැක්කේ සංස්කාර පරම්පරාවන්ගේ නැතිවී යාම වූ අනිත්‍ය ස්වභාවයයි. යෝගාවචරයන් විසින් මුලින් කළ යුත්තේ සංස්කාර පරම්පරාවන්ගේ නිරෝධය හෙවත් නැතිවී යාම වූ ඕදාරික අනිත්‍ය ස්වභාවය බැලීමය. ක්‍රමයෙන් එය කෙටි කරමින් බලබලා ක්ෂණයක් පාසා සිදුවන සංස්කාරයන්ගේ නිරෝධය දැකිය හැකිවන පරිද්දෙන් ඥානය දියුණු කළ යුතුය. එයට කල් ගත විය හැකිය. මතු දැක්වෙන ක්‍රමයට සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය බලමින් සිහි කරමින් සිටින යෝගාවචරයාට ක්‍රමයෙන් තියුණු වූ සියුම් වූ විදර්ශනා ඥානය ඇතිවන්නේය. මේ පොළොවෙහි අතීතයේ විසූ ගණනින් ප්‍රමාණ නොකළ හැකි බොහෝ මිනිස්යෝ සිටි බවට ලකුණකදු ඉතිරි නොවී විනාශ වූහ. දැනට වෙසෙන මිනිස්යෝද එසේම විනාශ වන්නාහ. වර්ෂ ලක්ෂ ගණනකට කෝටි ගණනකට ආයු ඇති ආනුභාව සම්පන්න දෙවියෝද, කල්ප ගණන් ආයු ඇති මහානුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෝද විනාශයෙන් කෙලවර වන්නාහ. ඇත් අස් ගව එල බැටලු බලු කපුටු ආදී හූද විනාශයෙන් කෙලවර වන්නාහ. ඇඳ පුටු මේස අල්මාරි පෙට්ටි ආදී නන්වැදෑරුම් භාණ්ඩයෝද දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් ධන වැයකොට තනා ඇති ගෙවල්ද, රථ, යන්ත්‍ර ආදියද යන මේ සියල්ල විනාශයෙන් කෙලවර වන්නාහ. පොළොවේ ගස්වැල්, ඇලදොල, ගංගා, වැව් පොකුණුද විනාශයෙන් කෙලවර වන්නේය. මහ කඳු, මහ සයුරු, මහ පොළොව, ඉර හඳ යන මේ විශාල වස්තූහුද කල්පාන්තයේදී ගිනිගත් කපුරුසේ කිසිවක් ඉතිරි නොවී විනාශ වන්නාහ. එබැවින් සකල සංස්කාරයෝම අනිත්‍යයෝය. තමාගේ පංචස්කන්ධය ගැන මෙසේ නුවණින් බලනු. මා සම්බන්ධ අතීත භවයන්හි ඇති වූ සංස්කාරයෝ අතීත භවවලදීම නිරුද්ධ වූහ. අතීත භවයන් මේ භවයට, අතීත භවයෙන් මේ භවයට ආ කිසි සංස්කාරයක් නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයෝය. වර්තමාන භවයේ ඇති මේ සංස්කාර සියල්ල මේ භවයේදීම නිරුද්ධ වෙයි. මේ භවයේ ඇති කිසි සංස්කාරයක් හෙවත් නාමයක් හෝ රූපයක් අනාගත භවයට නොයයි. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයි. ප්‍රථම වයසේදී පැවති සංස්කාරයෝ ප්‍රථම වයසේදීම නිරුද්ධ වෙයි. මධ්‍යම වයසට නොපැමිණේ. මධ්‍යම වයසේදී පැවති සංස්කාරයෝ මධ්‍යම වයසේදී නිරුද්ධ වෙයි. පශ්චිම වයසට නොපැමිණේ. පශ්චිම වයසේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වෙයි. එයින් එක සංස්කාරයකුත් අනාගත භවයට නොයයි. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයි. සියවසක් ජීවත් වන්නෙකුගේ ජීවිත කාලය මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, හානි දශකය, ප්‍රාග් බාර දශකය, ප්‍රවංක දශකය, මෝමෝහ දශකය, සයන දශකය යන දශකයන්ගෙන් වශයෙන්ද අනිසි බව මෙනෙහි කරනු. සියවසක් ජීවත් වන්නහුගේ පළමුවන දසවස මන්ද දශකයයි. ඔහු සෙල්ලමෙන් ගත කරන දෙවන දවස දෙවන දසවස ක්‍රීඩා දශක නම් වේ. ශරීරය ලස්සනට පවත්වන තුන්වන දසවස වර්ණ දශක නමි. ශරීර ශක්තිය බොහෝ ඇති හතරවන දසවස බල දශක නමි. හොඳට නුවණ ඇති පස්වන දසවස ප්‍රඥා දශකයි. ශරීර ශක්තිය පිරිහෙන අතට හැරෙන හයවන දසවස හානි දශකයයි. ඉන්පසු ශරීරය ඉදිරියට බරවන බැවින් හත්වන දසවස ප්‍රාග්බාර දශක නම් වේ. අටවන දසවස ශරීරයේ ඉදිරියට නැමෙන බැවින් ප්‍රවංක දශකයයි. සිහිය අඩුවන බැවින් නවවන දසවස මෝමෝහ දශකයයි. ගමනාගමනය හා වැඩ කළ නොහැකිව බෙහෙවින් සයනයක වැතිර සිටින බැවින් දසවන දසවස සයන දශකයයි. පළමුණු දසවස වූ මන්ද දශකයේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වෙයි. ක්‍රීඩා දශකයට නොපැමිණෙයි. ක්‍රීඩා දශකයේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වෙයි. වර්ණ දශකයට නොපැමිණෙයි. වර්ණ දශකයේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වෙයි. බල දශකයට නොපැමිණෙයි. හතරවන දශකය වන බල දශකයේ සංස්කාරයෝ එහිම නිරුද්ධ වෙයි. ප්‍රඥා දශකයට නොපැමිණෙයි. ප්‍රඥා දශක සංස්කාරයෝ හයවෙනි දශකය වන හානි දශකයට නොපැමිණෙයි. එහිම නිරුද්ධ වෙයි. හානි දශකයේ සංස්කාරයෝ ප්‍රාග්බාර දශකයට නොපැමිණ එහිම නිරුද්ධ වෙයි. ප්‍රාග්බාර දශක සංස්කාරයෝ ප්‍රවංක දශකයට නොපැමිණ එහිම නිරුද්ධ වෙයි. ප්‍රවංක දශක සංස්කාරයෝ මෝමෝහ දශකයට නොපැමිණ එහිම නිරුද්ධ වෙයි. මෝමෝහ දශකයේ සංස්කාරයෝ දසවන දශකය වන සයන දශකයට නොපැමිණි එහිම නිරුද්ධ වෙයි. සයන දශකයේ සංස්කාරයෝ භවාන්තරයට නොපැමිණ එහිම නිරුද්ධ වෙයි. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයි. සියවසක් වූ ජීවිත කාලය පස්වස බැගින්ගෙන විසි කොටසකට බෙදා අනිත්‍යභාවය බලනු. සියවසක වූ ජීවන කාලය ක්‍රමෙන් කෙටි කරමින් බෙදා අනිත්‍යතාවය බලනු. සියවස සිව්වස බැගින් බෙදූ කල්හි කොටස් පස් විස්සකි. මෙසේ ආයු කාලය ක්‍රමයෙන් කෙටිකොට දෙව දෙවස බැසි බැගින්ද එක් වස බැගින්ද බෙදා අනිත්‍යතාවය බලනු. ඉක්පිතිව එක් වසරක වස්සාන හේමාන්ත ගිම්හාන යන තුන් ඍතුවට බෙදාද දෙමස බැගින් බෙදාද එක් මස බැගින් බෙදාද නැවත සති වශයෙන් බෙදාද සති දවස් වශයෙන් බෙදාද දිනය රෑ දහවල් වශයෙන් දෙකට බෙදාද අනිත්‍යතාව සිහි කරනු. රාත්‍රී ප්‍රථම යාම, මධ්‍යම යාම, පශ්චිම යාම වශයෙන් තුනට බෙදාද දවාල පූර්ව භාග, මධ්‍යහන, සයන්හ වශයෙන් තුනට බෙදාද අනිත්‍යතාව බලනු. රාත්‍රියේ පැවති සංස්කාරයෝ රාත්‍රියෙහිම නිරුද්ධ වෙයි. දවල් කාලයට නොපැමිණෙයි. දවල් පවත්නා සංස්කාරයෝ දවාලෙම නිරුද්ධ වෙයි. රාත්‍රිය පැමිණෙන තෙක් නොපවතී. රාත්‍රියේ ප්‍රථම යාම සංස්කාරයෝ ප්‍රථම යාමයේ නිරුද්ධ වෙයි. මධ්‍යම යාමයට නොපැමිණෙයි. මධ්‍යමයාම සංස්කාරයෝ එහිම නිරුද්ධ වෙයි. පශ්චිමයාමයට නොපැමිණෙයි. දවාලෙහි පූර්වාන්තයේ සංස්කාරයෝ පෙයාල. එබැවින් සංස්කාරයෝ අනිත්‍යය. තවද ඉදිරියට යාම පස්සට ඒම, ඉදිරිය බැලීම, දෙපස බැලීම, අත්පා නැමීම, දිගහැරීම යනාදී කායික ක්‍රියාවන් අනුවද අනිත්‍යතාව බැලිය යුතුය. ශරීරයේ ඉදිරියට යෑමේදී පැවති රූපයෝ පස්සට ඒමේදී නැත. ඒවා ඉදිරියට යෑමේදී නිරුද්ධ විය. පස්සට ඒමෙහි පැවති රූප නැවතුණු පසු නැත. ඒවා පස්සට යෑමේදී නිරුද්ධ විය. නැවතී සිටීමේ පවත්නා රූප එහිම නිරුද්ධ වෙයි. ගමන් කරන කල්හි ඒවා නැත. ඉදිරිය බැලීමේදී පවත්නා රූප එහිම නිරුද්ධ වෙයි. දෙපස බැලීමෙහිදී ඒවා නැත. පහතෙහිලා තිබූ අතෙහි රූප එසවීමේදී නැත. ඔසවා තිබූ අතෙහි රූප පහතෙහිලීමේදී නැත. දිගහර තිබූ අතේ හෝ පයේ රූප හකුලන කල්හි නැත. හකුලා තිබූ අතේ හෝ පයෙහි රූප දිගහල අතේ හෝ පයේ නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයි. තවත් සියුම් ලෙස අනිත්‍යතාව වැටහීම පිණිස ගමනෙහි එක් පියවරක් එසවීමය, ඉදිරියට යැවීම, එහා මෙහා යැවීම, පහත හෙලීම, බිම තැබීම, බිමට තද කිරීම කියා කොටස් 6කට බෙදා අනිත්‍යතාව බැලිය යුතුය. එය පොළොවෙන් එසවීමේදී ඇතිවන්නේ පඨවි ආපෝ ධාතු මද, තේජෝ වායෝ ධාතු උත්සන්න රූප කලාපයෝය. පය ඉදිරියට යැවීම, එහා මෙහා යැවීම කරන කල්හි ඇතිවන්නේද එබඳුම රූප කලාපයෝය. පය පහත හෙලීමේදී තේජෝ වායෝ ධාතු මද වූ, පඨවි ආපෝ ධාතු උත්සන්න වූ රූප කලාපයෝ ඇති වෙති. බිම තැබීම්, බිමට තද කිරීම් දෙකෙහිද එබඳුම රූප කලාප ඇති වේ. පය එසවීමේදී පැවති රූපයෝ එහිම නිරුද්ධ වෙති. ඉදිරියට ගෙන යාමේදී ඒවා නැත. ඉදිරියට ගෙන යාමේදී පැවති රූප එහිම නිරුද්ධ වේ. පය එහා මෙහා ගෙන යාමේදී ඒවා නැත. එහා මෙහා ගෙන යාමේදී පැවති රූප පහත හෙලීමේදී නැත. පහත හෙලීමේදී පැවත රූප පය බිම තැබීමේදී නැත. බිම තැබීමේදී පැවති රූප එහිම නිරුද්ධ වෙයි. බිමට පය තද කිරීමේදී ඒවා නැත. එබැවින් සංස්කාරයෝ අනිත්‍යයි. මේ කරුණු එසේම බව තේරුම්ගත් යෝගාවචරයා උසස් විදර්ශනා ඥානෙ ඇතියකු බව කිව යුතුය. මෙතකින් සාමාන්‍යයෙන් පඤ්චස්කන්ධයේම අනිත්‍යතාව ප්‍රකාශ කර ඇතද මෙය කියවන කියන ලද කරුණු සිතන පින්වතුන්ට ඒ කරුණු වලින් වඩා ප්‍රකට වන්නේ රූපස්කන්ධයාගේ අනිත්‍යතාව පමණකි. එබැවින් වේදනා, සංඥා, සංඛාර, විඥාන යන හතර නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව විශේෂයෙන් කිව යුතු ඇත්තේය. යෝගාවචරයන් විසින්ද සතර නාමස්කන්ධයාගේ අනිත්‍යතාව වෙන වෙනම තේරුම් ගත යුතුය. ජාතියෙන් ජාතියට යෙදෙමින් සුවදුක් විඳින ආත්මයක් නැත යන හැඟීම ඇතිවන්නේ නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව නොවැටහීම නිසාය. ඒ ආත්ම සංඥාව අනිත්‍ය සංඥාවට විරුද්ධ වූවකි. නිත්‍ය කිසියම් සංස්කාරයක් ඇතේ යන සංඥාව ඇත්තහුගේ විදර්ශනාව අසම්පූර්ණය. ඒ හැඟීම ඇතිතෙක් ඔහුට මගඵල නොලැබිය හැකිය. එබැවින් සෝ වත භික්කවේ භික්ඛු කිංචි සංඛාරං නිච්ඡතෝ සමනුපස්සතෝ අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ භවිස්සතිති තේනං තානං විජ්ජති අනුලෝමිකාය කන්තියෝ අසමන්නාගතෝ සම්මන්තනියාමං ඔක්කමි සතිති නේතං තානං විජ්ජති සම්මන්තනියාමං අනුක්කමානෝ සෝතාපට්ටි ඵලංවා සකදාගාමි ඵලංවා අනාගාමි ඵලංවා අරහත්ත ඵලංවා සච්චිකිරිස්සතිති නේතං තානං විජ්ජති අංගුත්තර නිකාය චක්ක නිපාතේ මෙහි තේරුම යම් භික්ෂුවක් කිසි සංස්කාරයක් නিত্য දෙයක් ලෙස දකින්නේ නම් අනුලෝමි කන්ති නම් වූ මගඵල ලැබීමට අනුරූප උසස් විදර්ශනා ඥානයෙන් යුක්ත වන්නේ නොවේ. අනුලෝමික කන්ති නම් වූ උසස් විදර්ශනා ඥානයෙන් යුක්ත නොවූයේ සම්මන්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගය නොලබන්නේය. එය නොලබන්නා වූ යෝගාවචර තෙමේ සෝවාන් ඵලය හෝ සකදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අරහත් ඵලය හෝ නොලබන්නේය යනුය. නාමස්කන්ධයන්ගෙන්ම විශේෂයෙන් ආත්ම සංඥාවට හේතුවන බැවින් හා ඒවා සම්බන්ධයෙන් ඇති වූ ආත්ම සංඥාව දුරලීම දුෂ්කර බැවිනුත් නාමස්කන්ධයාගේ අනිත්‍යතාව විශේෂයෙන් බැලිය යුතුය. මතු දැක්වෙන කරුණු අනුව නාමස්කන්ධයන්ගේ අනිත්‍යතාව නැවත නැවත නුවණින් බැලීමෙන් කල්පනා කිරීමෙන් සාකච්ඡා පැවැත්වීමෙන් ඒවායේ අනිත්‍යතාවය තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා. සුඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දුක්ඛ වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ෂා වේදනාව යන වේදනා පහ වේදනා ස්කන්ධයයි. මට සිලුටු මෘදු ශරීරයන් හා වස්තුන්ද සැපදායක සුළං ආදියද ශරීරයේ හැපීමෙන් ඇතිවන සනීපය මිහිරි සුඛ වේදනා නම් වේ. හොඳ ආහාර පාන වස්ත්‍ර යාන වාහන ආදිය ලැබීමෙන්ද නෑමිතුරන් මුණ ගැසීමෙන්ද දැකීමට ප්‍රියදය දක්නට ලැබීමෙන්ද මිහිරි හඬ අසනු ලැබීමෙන්ද මිහිරි සුවඳ ලැබීමෙන්ද ගරු බුහුමන් ස්තුති ලැබීමෙන්ද තත්වය උසස් වීමෙන්ද තවත් එබඳු කරුණු වලින්ද සිතට ඇතිවන සැපය මිහිරි සෝමනස්ස වේදනා නම් වේ. කලුගල් කැබලි වැනි තද රළු දේ හා තද සීත තද උෂ්ණ ආදී ශරීරයේ ගැටෙන කලෙහි ඇතිවන රිදුම දුක්ඛ වේදනා නම් වේ. නෑයන්ගේ මිතුරන්ගේ මරණ, වස්තු විනාශ, බලාපොරොත්තු කඩවීම, අවමන් ලැබීම් ආදියෙන් සිතෙහි ඇතිවන රිදුම දෝමනස්ස වේදනා නම් වේ. ඒ වේදනා හතරින් එකකුදු නැති අවස්ථාවන්හි සිතෙහි ඇති මධ්‍යස්ථ ස්වභාව උපේක්ෂා වේදනා නම් වේ. සිත ඇති සත්වයකට වේදනාවකින් තොරව වෙසෙන අවස්ථාවක් නැත. එක් පුද්ගලයෙකුට එකවර වේදනා දෙකක්ද ඇති නොවේ. වේදනා පහෙන් සුඛ, සෝමනස්ස, දුක්ඛ, දෝමනස්ස වේදනා හතර ප්‍රකටය. උපේක්ෂා වේදනාව අප්‍රකටය. උපේක්ෂා වේදනාව ඇති අවස්ථාව දැනෙන්නේ වේදනාවක් නැති අවස්ථාවක්සේය. එසේ දැනෙන සෑම අවස්ථාවකම උපේක්ෂා වේදනාව ඇති අවස්ථාව ලෙස සැලකිය යුතුය. උපේක්ෂා වේදනාව ශාන්තය, සියුමිය, එය අන්වේදනාවක් නැති බව අනුව තේරුම් ගත යුතුය. සුඛ ප්‍රත්‍යයෙන් ලත් කල්හි සුඛ සෝමනස්ස වේදනා පහළ වෙයි. ප්‍රත්‍ය නැති වූ කල්හිද දුක්ඛ ප්‍රත්‍යයන් පහළ වූ කල්හිද සුඛ සෝමනස්ස වේදනා නැති වෙයි. දුක්ඛ ප්‍රත්‍යයන් පැමිණි කල්හි දුක්ඛ දෝමනස්ස වේදනා පහළ වෙයි. දුක්ඛ සුඛ දුක්ඛ ප්‍රත්‍යයන් නැති කල්හි උපේක්ෂා වේදනා පහළ වෙයි. සුඛදුක්ඛ ප්‍රත්‍යයන් පැමිණි කලෙහි උපේක්ෂණා උපේක්ෂා වේදනා නැතිවේ. සුඛදුක්ඛ වේදනා පහළ වේ. මෙසේ පහළ වී නැවත නැවත නැති වී යන බැවින් වේදනා ස්කන්ධය අනිත්‍ය දෙයකි. ලෝකේහි අනන්ත සත්ව පුද්ගලයෝ ඇත. ගස්කල් ගෙවල් ආදී අනන්ත වස්තූහුද ඇත. සත්වයන් පුද්ගලයන් විසින් සිදු කරන අනන්ත ක්‍රියා ඇත. ජලයේ ගැලීම්, ගිනි ඇවිලීම්, ගස් කඩා වැටීම්, අතු කඩා වැටීම් ආදී ස්වභාව ධර්මයන්ගෙන් සිදුවන අනන්ත ක්‍රියා ඇත. ඒවා එකින් එක වෙන්වෙන් වශයෙන් දැනගන්නා වූ හඳුන ගන්නා වූ එක්තරා ස්වභාවයක් ඇත. එය එක්තරා චෛතසික ධර්මයකි. එයට ස්කන්ධ විභාගයේදී කියන නම සංඥා යනුයි. එයට සාමාන්‍ය ලෝකයා විවහාර කරන්නේ හැඟීම, හැඳිනීම, දැනීම, සිතීම යන වචනයන්ය. හැඳිනගත යුතු දැනගත යුත්තේ අනුව සංඥාද අනන්ත වෙයි. ඒ සංඥා රාශිය සංඥා ස්කන්ධ නම් වෙයි. මේ සංඥා රාශිය නැතිනම් සත්වයනට කිසිවක් කර කියා ගත නොහැකිය. කිසිවක් හරියට දත නොහැකිය. සත්වයන් ඒ ඒ දේ කරගනිමින් ලෝකේහි ජීවත් වන්නේ සංඥා ස්කන්ධයේ උපකාරේනි. මේ සංඥා රාශිය නොමැතිනම් මව්පියන්, සහෝදර සහෝදරියන්, නෑයන් නොනෑයන් හැඳිනගත නොහැකිය. සතුරන් මිතුරන් හැඳිනගත නොහැකිය. ආහාර පාන වස්ත්‍ර හැඳිනගත නොහැකිය. ඒවා පිළියල කරගත නොහැකිය. වාසස්ථාන පිළියල කරගත නොහැකිය. ඒ නිසා මේ සංඥා ස්කන්ධය සත්වයන්ට ඉතා ප්‍රයෝජනීය. එබැවින්ම ඒ සංඥා රාශිය ගැන ආත්ම සංඥාවද ඇතිවේ. අනේක සංඥා ඇතද එක් පුද්ගලයෙකුට එකවරකට ඇතිවන්නේ එක් සංඥාවකි. තවත් සංඥාවක් ඇතිවන්නේ එය නිරුද්ධ වූ පසුවය. රූපයක් මුණගැසීමේදී රූප සංඥාවක් ඇතිවෙයි. ශබ්දයක් ඇසීමේදී ශබ්ද සංඥාවක් ඇතිවෙයි. එකල්හි කලින් ඇති වූ රූප සංඥාව නැත. එසේ ඇති වී නැති වී යන බැවින් සකල සංඥාවෝම අනිත්‍යය. යාම් ඊම් කැම්බීම් දීම් ගැනීම් ආදී ක්‍රියා සිදු කිරීමේ එක්තරා බලයක් සිත හා සම්බන්ධව ඇත. එය චේතනා නම් වෙයි. එය දෙක්තරා චෛතසික ධර්මයකි. එය ප්‍රධාන සංස්කාරය චේතනාවෙන් අන්‍ය වූ ලෝභ ද්වේෂ මෝහ මාන ඊර්ෂ්‍යා මාත්සර්ය මෛත්‍රී කරුණා ශ්‍රද්ධා ප්‍රඥා ආදී චෛතසික ධර්මයෝද සංස්කාර ස්කන්ධයනට අයත් වෙති. ඒවාද වේදනා සංඥාවන් මෙන් ඇති වෙමින් ඒ ඒ වේලාවේදී නැති වී යන බැවින් අනිත්‍ය වෙයි. වේදනා සංඥා සංඛාර යන ස්කන්ධ තුන චෛතසිකයෝය. ශුද්ධ වූ සිත විඥානස්කන්ධය. එය විඥානස් එය චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥානයයි සවදෑරුම් වෙයි. ඇසට රූපයක් මුණ ගැසුණු කලෙහි චක්කු විඥානය ඇති වෙයි. කනට ශබ්දයක් පැමිණි කලෙහි සෝත විඥානය උපදී. සෝත විඥානය ඇති කලෙහි චක්කු විඥානය නැත. මෙසේ ලැබෙන මුණ ගැසෙන අරමුණු අනුව විඥානයන් ඉපිද ඉපිද නිරුද්ධ වී යන බැවින් විඥාන ස්කන්ධය අනිත්‍ය වෙයි. ඊතා වේගයෙන් ඉපිද ඉපිද බිඳි බිඳි යන රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංචස්කන්ධයන්ට අයත් නාම රූප ධර්ම රාශිය හැර මේ සත්ව සන්තානෙහි ස්ථීර වූ නිත්‍ය වූ අන් කිසිවක් නැත. මේ සංස්කාර ධර්ම රාශිය හැර ස්ත්‍රියක්, පුරුෂයෙක්, ළමයෙක්, තරුණෙක්, මහල්ලෙක්, ගවයෙක් ආදී කියා සත්‍ය වශයෙන් ලැබෙන කිසිවක් නැත. ස්ත්‍රිය පුරුෂයා යනාදිය සංස්කාර සමූහයන්ට කියන නම් පමණකි. ඉපිද ඉපිද බිඳි බිඳි යන මේ නාම රූප ධර්මයන්ගේ හැටි පොල්තෙල් පහනක දැල්වෙන ගිනි සිලුව අනුව තේරුම් ගත හැකිය. පහන් ගිනි සිලුව නිවනතුරු එක් දෙයක්සේ පෙනුන නමුත් එය එක් දෙයක් නොව ගිනි සිලු පරම්පරාවකි. පහනෙහි ගින්න හටගන්නේ තෙල් වලිනි. ගිනිගත් තෙල ගින්න සමගම අවසන් වෙයි. එක් තෙල් බිඳුවකින් හටගන්නා ගින්න එකිනෙහිම ඒ තෙල් බිඳුව සමගම අභාවයට යයි. පහන් වැටියේ ගිනි දැල්වෙන තැනට මුලින් පැමිණ තිබූ තෙල සැනකින් දැවි ගිනි සුළුවත් සමග නැති වෙයි. ඉන්පසු එතනට නැවත පහනේ තිබූ තෙල් පැමිණෙයි. පළමු ගින්න නිවි යනු සමග අලුතෙන් පැමිණි තෙල ගිනි ගනී. අලුතින් පැමිණි තෙලට ගිනි ගන්නේය. ඒ ගින්න එකිනෙහිම නිවෙයි. නැවත තෙල් එතනට පැමිණ අලුත් ගින්නක් හටගනී. පහනේ තෙල් ඇති තාක් මේ සිදුවීම නොනැවතී පවතී. මේ අතරක් සලකා ගත නොහෙන පරිදි ඉතා වේගයෙන් සිදුවන නිසා පහන නිවෙනතුරු පවත්නා ගිනි සිලුව එකක් සේපෙනේ. ජනයෝද එය එකක් සේම සලකති. රැයක් දැල්වෙන පහනක දෙවන පැයේ ඇත්තේ පළමුවන පැයේ තිබූ ගිනි සිලුව නොවෙයි. දෙවන විනාඩියේ ඇත්තේ පළමුවන විනාඩියේ තිබූ ගිනි සිලුවද නොවෙයි. දෙවන තප්පරයේ ඇත්තේ පළමුවන තප්පරයේ පැවති ගිනි සිලුව නොවෙයි. ඇතිවන ඇතිවන අලුත් අලුත් ගිනි තප්පරයකුදු නොසිට නිවියයි. මනුෂ්‍යයාගේ පංචස්කන්ධයේද මේ ගිනි සුලුව බඳු වූ සංස්කාර පරම්පරාවකි. ගිනිකූර ගිනි පෙට්ටිය ගැසූ කල්හි ගින්නක් හටගනී. ඒ ගින්න ඊට කලින් ගිනි පෙට්ටියේ තිබුණේද නැත, ගිනිකූරයේද නැත. නිවුණු පසු අන්තැනකට යන්නේද නොවෙයි. ඒ ගින්න ගිනි පෙට්ටියේහි ගිනිකූර ගැටීම හේතුකොට එතනම හටගෙන එතනම නැතිවේ. එමෙන් සත්ව ශරීරයේ පෙර නොතිබූ අලුත් අලුත් නාම රූප ධර්මයෝ ඒ ඒ ධර්මය ඉපදීමට අනුරූප ප්‍රත්‍ය ලද කල්හි ඉපිද එතනම බිඳී අතුරුදහන් වෙති. පළමු තිබූ සංස්කාරයන් බිඳී අතුරුදහන් වනු සමග අඩුවක් නොපෙනෙන පරිදි අලුත් සංස්කාරයෝ උපදී. රූපයන්ගේ ඇතිවීම නැතිවීම අතරක් නොපෙනෙන බැවින් මේ ශරීරය එක් දෙයක් වශයෙන් වර්ෂ ගණනක් පවතින්නක් යැයි වරදවා තේරුම් ගනී. ගස්වැල්, කොළ, මල්, ගෙඩි, ගස්ගල් ආදී බාහිර වස්තූන්ද ඇති රූපයන්ගේ ඉපදීම් බිඳීම් සත්ව ශරීරවල මෙන් සිදුවන බව තේරුම් ගත යුතුයි. බාහිර අභ්‍යන්තරික සකල සංස්කාරයන්ගේම අනිත්‍ය බව දැකගත් තේරුම්ගත් යෝගාවචර තෙමේ මගඵල ලැබීමට නිසි උසස් විදර්ශනා ඥානය ඇත්තේ වෙයි. මෙසේ වූ උසස් විදර්ශනා ඥානය අනුලෝමි කන්ති නම් වෙයි. උසස් විදර්ශනා ඥානය ඇති කරගත් යෝගාවචරයා විසින් තමා අනිත්‍ය වශයෙන් දක්නා පංචස්කන්ධයාගේ අනුත්පාද නිරෝධය ලෝකෝත්තර නිර්වාණ ධාතුවේයි තමාගේ සිත නිවනට යොමු කළ යුතුය. එසේ කිරීමෙන් ඔහුට ලෝකෝත්තර මාර්ග ඥානය ලබා ආර්ය පුද්ගලයෙකු විය හැකි වන්නේය. පංචස්කන්ධ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං බන්ධානං නිරෝධෝ නිච්ඡං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති පටිසම්භිදා මග්ගෙන්. තේරුම පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දක්නේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප වූ විදර්ශනා ඥානය ලබයි. පංචස්කන්ධයාගේ අනුපාද නිරෝධය නිත්‍ය වූ නිර්වාණයයි දක්නා යෝගාවචර තෙමේ සමන්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණෙයි. යනු එහි තේරුමයි. උප්පන්න නිරෝධය අනුප්පාද නිරෝධයයි නිරෝධ දෙකකි. උපදින උපදින සියලුම සංස්කාරයෝ එකෙනෙහි දිරා අභාවයට පැමිණෙති. එය උප්පන්න නිරෝධයයි. අඹගසක් ඇති කල්හි එහි වර්ෂයක් පාසා බොහෝ මල් පල හට ගනී. ඒ වයින් තවත් අඹගස හා අඹඵල ඇති වෙයි. මෙසේ දීර්ඝ කාලයක් අඹ පරම්පරාව පවතී. මුල් අඹගස විනාශ කළහොත් ඒ අඹ රුක නිසා මතු හටගන්න ඇත්තා වූ මල් පල හා අඹගස් මතු කිසි කලක ඇති නොවයි. එය එතෙක් ඇති නොවූ මතු ඇතිවිය හැකි අඹ පලවල නැතිවී යාමකි. ඇති නොවූ දේවල නැතිවීමක් බැවින් එය අනුප්පාද නිරෝධ නම් වේ. ගස විනාශ වීමෙන් නැතිවී ගිය ඒ අනාගත අඹගස්වල අඹ පලවල අභාව ප්‍රාප්තිය ස්ථීර වූවකි. එමෙන් නැවත නැවත සසර ඉපදීමට හේතුවන තණ්හාව මතු ඇති නොවන පරිදි ප්‍රහාණය කළහොත් එය හේතුකොට අනාගත සංස්කාරය අනාගත සංසාරයේහි ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවිය හැකි සකල සංස්කාරයෝ ඇති නොවීම නැතිවෙයි. එය ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධයයි. ඒ අනුපාද නිරෝධය වූ ශාන්ත ස්වභාවය ලෝකෝත්තර නිර්වාණයයි. ස්කන්ධ පරම්පරා නැතිවන්නාක් මෙන් එය කිසි කලක නැති නොවෙයි. ලෝකෝත්තර මාර්ගඵල ඇතිවන්නේ අනුපාද නිරෝධ සංඛ්‍යාත ඒ අසංකත ධාතුව අරමුණු කරගෙනය. දෙක, දුක්ඛා. දුක් ඇතිවීමට හේතුවන බැවින්ද, දුක් ඇතිවන ස්ථානය වන බැවින්ද සංස්කාරයෝ දුක්ඛයෝය. දඬු, මුගුරු, ගල් ආයුධ ආදියෙන් පහර ලැබීම, ගල්මුල් ආදියෙහි හැපීම, තද සීත තද උෂ්ණ ශරීරයෙහි සැපීම, සර්ප ආදීන්ගේ විෂ ශරීරයට කාවැදීම, වාත ආදී දෝෂයන් කිපීම, ආහාර පාන නොලැබීම, අපත්‍ය ආහාර ගැනීම යනාදීන් ශරීරයේ හටගන්නා රිදුම වූ දුක්ඛ වේදනාවය, එමෙන්ම ධනහානිය, බලාපොරොත්තු සුන්වීම, නෑ මිතුරන් මරණයට පත්වීම, වරදකලේයයි චෝදනා ලැබීම, නින්දා ලැබීම, අඹුදරුවන් අකීකරු වීම යනාදී කරුණුවලින් වන සිත් රිදුම වූ දෝමනස්ස වේදනාව යන මේ දෙකම නියම දුකය. ඇතැම් වේදනාවක් වඩා නපුරු නොවතුදු, ඇතැම් දුක්ඛ දෝමනස්ස වේදනා ඉතා නපුරුය. ඒවාට පත් වූ පුද්ගලයෝ ඉවසය නොහැකි කඳුළු වගුරුවමින්, මහහඬ නගමින්, විලාප කියමින්, හිසට ලය තබා තලා ගනිමින්, හිස බිම ඇන ගනිමින්, බිම පෙරළමින් හඬති. බලවත් දොම්නස් නිසා ඇතැම්හු දිවි නසා ගැනීම පවා කරති. ඒ දුක්ඛ දෝමනස්ස දෙක පංචස්කන්ධයෙන් වේදනාස්කන්ධයට අයත් වේ. සුඛ සෝමනස්ස උපේක්ඛා වේදනා දුක් වන්නේ කියන ලද දුක්ඛ දෝමනස්ස වේදනා දෙක ඇති කරන බැවින් හා ඒවාට ස්ථාන වන බැවින්ය. නාම රූප සංඛ්‍යාත සංස්කාරයන්ගේ අනිත්‍යතාවම මහත් දුකකි. මිනිස් ලොව රජ සම්පත්, සිටු සම්පත්, සේනාපති සම්පත් ආදිය ලබා පස්කම් සුව විඳිමින් වෙසෙන පුද්ගලයා ඒ අනිත්‍යතාව නිසා සම්පත්තියෙන් පිරිහෙයි. පරම රමණීය දෙව් විමන්වල දෙවගණන් පිරිවරා දිව සැප විඳින පුද්ගලයා ඒ සම්පත්තියෙන් පිරිහෙයි. සම්පත්තියෙන් පිරිහීම දෝමනස්සයට කරුණකි. මහත් සම්පත්තියෙන් පිරිහීම ඉමහත් දොම්නසකට හෙවත් මානසික දුක්ඛයකට කරුණකි. මනුෂ්‍ය දේව ස්කන්ධ නොවී නම් ඒ දුක නොවන බැවින් ඒ ඇතිවන්නේ ස්කන්ධයන් නිසාම බව දත යුතුය. ඉපදීම බිඳීම යන දෙකින්ම සංස්කාරයෝ සත්වයන් පෙළති. ශරීරයෙහි අහිත වූ රූප ඉපදීමෙන් හා පමණට වඩා රූප ඉපදීමෙන් වන්නේ ඉමහත් පීඩාවකි. ගෙඩි පිළිකා කුෂ්ඨ හටගැනීම, මොලයේ පෙනහල්ලේ කුසයේ වතුර පිරීම, නරක ලේ සම් පිත් ආදිය ඇතිවීම නොමනා රූප කලාප ඉපදීමයි. නොයෙක් රෝග හටගන්නේ නොමනා රූප කලාප ඉපදීමෙනි. ශරීරයේ ලේ මස් ආදිය ෂයවීම රූපයන්ගේ නිරෝධයකි. මෙසේ සංස්කාරයෝ ඉපදීම් නැසීම් දෙකින්ම පීඩා කරති. එබැවින් සංස්කාරයෝ දුක්ඛයෝය. ශරීරයේ බිඳී යන රූප වෙනුවට අලුත් රූප කලාපයන් ඇතිගනු පිණිස දිනකට කීප වරක් ආහාර ගැනීමට සිදුවේ. වරක්ගත් ආහාරයන් ඇතිවන වරක්ගත් ආහාරයෙන් ඇතිවන රූප පැය ගණනකදී බිඳී අතුරුදහන් වෙයි. ඒ නිසා නැවත නැවත ආහාර ගන්නට සිදුවෙයි. මේ සත්වයන්ට ඉවරයක් නොවන වැඩකි. ඉමහත් කරදරයකි. සංස්කාරයන්ගෙන් ඇති පීඩනය තේරුම් ගැනීමට තරම් නුවණ නැතියෝ අවිද්‍යාවෙන් අන්ධව වෙසෙන බැවින් ආහාර පාන වැළඳීම ලොකු සුවයක් යැයි හිතති. ආහාර පාන ගැනීම නිසා පරම අපවිත්‍ර වූ මලමුත්‍ර වලින් ශරීරය පිරේ. එයද ඉමහත් දුකකි. ඒවා පිටකර ශරීරයේ හිස්කර ගැනීමත් මහත් දුකකි. ඒවා ශරීරයෙන් බැහැර කර ගන්නට නොපිළිවන් වුවහොත් එයත් මහා දුකකි. ආහාර ගැනීම දුකක් යැයි කියා නොගෙන සිටියහොත් වන්නේ ගැනීමෙන් වන දුකට වඩා සිය ගුණයක් මහත් වූ දුකකි. පංචස්කන්ධය දරන්නහුට කවර ආකාරයකින්වත් නිදහසක් නැත. ආහාර පාන ගතියුතු නිසා ඒවා සැපීම සඳහා ගොවිතැන් කළ යුතුය. අන් රැකියාවක් හෝ කළ යුතුය. ඒවාට බොහෝ වෙහෙසිය යුතුය. ඒ මහත් දුකකි. අමාරුවෙන් කරන ගොවිතැන සමහර විට වැස්සෙන් ආදී නොයෙක් දෙයින් පාළු වෙති, ආපදා වෙති. ඒවායින් වන්නේද ඉමහත් මානසික දුක්ඛයකි. ආහාර පාන ලබා ගැනීම සඳහා ධනය නැතිවීමෙන් සමහර විට සතුන් මරන්නට, සොරකම් කරන්නට, බොරු කියන්නට සිදුවේ. ඒවායින් මෙලොව පරලොව දෙකෙහිම අපමණ දුක් ඇතිවේ. වස්ත්‍ර සැපීම, වාසස්ථාන සැපීම, යාන වාහන සැපීම, බෙහෙත් සැපීම, අමුදරුවන් පෝෂණය කිරීම, නෑමිතුරන් සංග්‍රහ කිරීම, රජයට වැඩ කිරීම, වරින් වර ඇතිවන නොඑක් ආසාවල් සපුරා ගැනීම ආදී තවත් කරදර රාශියක් පංචස්කන්ධය නිසා ඇත. අවසානයක් නැතිව කරන්නට සිදුවන ඒ වැඩ කිරීමත් මහත් දුකකි. අවිද්‍යාවෙන් අන්ධ ජනයා ඒවාත් සැප හැටියට සලකති. සෑම විපතක්ම ඇත්තේ ඒවාට ඔරොත්තු නොදෙන දුබල පංචස්කන්ධය නිසාය. ජලය ගලා ගස්කුලන් නොපෙනෙන තරමට පොළොවට වැසී යතහොත් මහ විපතකි. එය විපතක් වන්නේ ජලයට ඔරොත්තු නොදෙන දුබල පංචස්කන්ධයක් ඇති නිසාය. පංචස්කන්ධයක් නැතිනම් කොතෙක් ජලය ගැලුවද එය විපතක් නොවෙයි. බිඳකුදු ඉතිරි නොවී මුළු පොළොවේම ජලය නැති වී ගියද පොළොව ගිනිගතද, ගස්ගල් පෙරලී යන සැඩසුලන් හැමුවද, පොළොව සුණු විසුණු වී ගියද පරමානුභෝම්බ පතිත වූද පංචස්කන්ධයක් නැතිනම් ඒවායින් ඇති විපතක් නැත. සැම විපතක්ම සැම දුකක්ම ඇත්තේ පංචස්කන්ධයක් ඇති නිසාය. දුක් ඇතිවන ස්ථානයත් පංචස්කන්ධයයි. ගස්කල් ආදියෙහි හෝ ආසෙහි දුක් කියා දෙයක් ඇති නොවේ. දුක කියා යමක් ඇතිවන්නේ නම් ඒ සියල්ල ඇතිවන්නේ පංචස්කන්ධයෙහිය. පංචස්කන්ධයක් නැතිනම් දුක් ඇතිවන්නට තැනක් නැත. දුක් ඇතිවන ස්ථානය වූ පංචස්කන්ධය තිබීමම දුකකි. නුවණැතියන් පංචස්කන්ධයෙන් මිදී පංචස්කන්ධයක් නැති නිවනට පැමිණෙන්නේ පංචස්කන්ධයම දුකක් වන බැවිනි. අහසෙහි සීත වාත, උෂ්ණ වාත, චණ්ඩ වාත, මන්ද වාත ආදී අනේක ප්‍රකාර වාතයන් ඇතිවන්නාක් මෙන් මේ ශරීරයේහිද සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනායයි අනේක ප්‍රකාර වේදනාවෝ උපදිති. ඒ වේදනාවන් අතුරෙන් දුක්ඛ දෝමනස්ස වේදනා දෙකෙහි නපුර කවුරුත් දනිති. තිරිසන් සත්තුද දනිති. සුඛ සෝමනස්ස වේදනා දෙක දුකක් බව නපුරක් බව තේරුම් ගැනීම අපහසුය. සත්වයන් ඇලුම් කරන ප්‍රධාන දෙය සුඛ සෝමනස්ස වේදනා දෙකය. ධනයට ඇලුම් කරන්නේ සුඛ සෝමනස්ස වේදනාවන් ඒවායින් ඇති කරගත නිසාය. අමුදරු ආදීන්ට ඇලුම් කරන්නේද ඔවුන් නිසා ඒ සුඛ සෝමනස්සයන් ලැබෙන නිසාය. දුක්ඛ ස්කන්ධයක් වන තමාගේ පංචස්කන්ධයට ඇලුම් කරන්නේද සුඛ සෝමනස්ස වේදනා සඳහාමය. කිසිදු සුවයක් නැතිවම දුක් විඳිමින් වැසෙන පුද්ගලයා පංචස්කන්ධයට ඇලුම් කරන්නේද අනාගතයේ සුඛ සෝමනස්සයන් ගැන බලාපොරොත්තු වෙනි. කොතෙක් දුක් විඳේවි නමුත් සුඛ සෝමනස්සයන් ගැන ඇති බලාපොරොත්තුව නිසා සත්වයාට පංචස්කන්ධය නපුරක්සේ නොවැටෙහි. සත්වයන්ගේ සම්මෝහය ඉතා අධිකව පවත්නේ සුඛ සෝමනස්සයන් ගැනය. යෝගීන්ට ආශාව අත්හැරීමට දුෂ්කර වන්නේ සුඛ සෝමනස්සයන් ගැනමය. අවිද්‍යාවෙන් අන්ධව ධනයට හා දූ දරුවන්ටත් තවත් නොයෙක් දෙයටත් ආලය කරන පුද්ගලයෝ තමන් ආලය කරන්නේ ධන ආදියට නොව තමන් කෙරෙහි ඇතිවන සුඛ සෝමනස්සයන්ටම බව නොදනිති. ඒ මුලාවත් තණ්හාව දුරු කිරීම දුෂ්කර වීමේ බලවත් හේතුවකි. තණ්හාව දුරු කිරීම දුෂ්කර වූ සුඛ සෝමනස්සයන්ගේ නපුර හැවීමට යෝගාවචරයන් විශේෂයෙන් උත්සාහ කළ යුතුය. සුඛ සෝමනස්සයන්ගේ තතු මතු දැක්වෙන පරිදි කල්පනා කරනු දුක්ඛ දෝමනස්සයන් ඇතිකර ගැනීමට උත්සාහයක් නූමනාය. ඒවා නිකම් ඇතිවේ. ඒවා සම්බන්ධයෙන් නැත්තේ ඒවායේ ඇතිවීම නවත්වා ගැනීම සඳහා උත්සාහ කිරීමයි. සුඛ සෝමනස්ස වේදනා එසේ නිරුත්සාහයෙන් උපදින්නේ නොවේ. ලෝකේ සැපයයි කියනුයේ ඒ වේදනා දෙකටය. අවිද්‍යාව නිසා උසස් කොට සලකන ඒ සැපයට දෙපැත්තේ ඇත්තේ සංස්කාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යන දුක් දෙකය. මිනිසාට ඔහු බලාපොරොත්තු වන සැපය ලැබිය හැකි වීමට බාලකාලයේදී අවුරුදු ගණනාවක් සිප්සතර උගත යුතුය. එය මහත් දුකකි. රැකියාවක් සඳහා ඉගෙනගත් පසු බලාපොරොත්තු රැකියාව නොලැබී යන්නේය. ඒද මහත් දුකකි. රැකියාවක් ලදද එය කිරීමත් මහදුකකි. උගත්කම් නැතහොත් කරන්නට සිදුවන්නේ ගොවිකම් ආදී බර වැඩය. ගස් යාම, පතල් වැඩ, යුද්ධ භූමි වල වැඩ ආදී අන්තරාදායක වැඩ කිරීමටද සිදු වෙයි. වැසිකිලි සුද්ධ කිරීම ආදී පිළිකුල් වැඩද කරන්නට වෙයි. ඇතුන්ගෙන් වැඩ කරවීම ආදී භයානක වැඩද, ගොවිකම් ආදී ඇතැම් වැඩ කරන්නවුන්ට වෙහෙසීම පමණක් නොව, අවුවෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් මැසිමදුරු ආදී සතුන්ගෙන්ද බොහෝ දුක් විඳින්නට සිදුවේ. ඇතැම් සැප ලැබීම සඳහා දුකින් සපයාගත් බොහෝ ධනය වියදම් කරන්නට සිදුවේ. සමහර විට බලාපොරොත්තු ඉටු නොවීමෙන් කළ වියදමත් ගත් වෙහෙසත් නිෂ්ඵල වී පශ්චාත්තාප වන්නට සිදුවේ. මේ සුඛ සෝමනස්ස වේදනාවන්ට පූර්ව භාගයේහි ඇති සංස්කාර දුක්ඛයයි. ඉමහත් පරිශ්‍රමයෙන් මහත් දුකින් ලබන්නා වූ ඒ සැපය දිගු කලක් පවත්නක් නොව සැනකින් නැතිවන්නකි. අද වින්ද සුවයෙන් හෙට ඉතිරිවන කිසිවක් නැත. හෙටත් ඒ සැපය වුවමනා නම් ඒ සඳහා හෙටත් වියදම් කට යුතුය, හෙටත් වෙහෙසිය යුතුය. කවර ආකාරයකින් ලැබූ සැපයක් වුවද නවත්වා ගත නොහැකිය. සත්වයන් උසස් කොට සලකන මේ සැපය ගන්නට යෑම අතේ හැපි හැපි යන කිසි කලක ගත හැකි නොවන මැණිකක් ගන්නට උත්සාහ කිරීම බඳුය. එබඳු මැණිකක් ඇතිනම් එයට ඇලුම් කොට එය ලුහුබැඳ මහත් වෙහෙසට හෝ මරණයට පත්වෙනවා මිස මැණික කිසි කලෙක නොලැබෙයි. එමෙන් මේ සුඛයත් කිසි කලෙක කවරකුටවත් ලබා නවත්වා ගත හැකි නොවේ, සෑහීමකට පත්විය හැකි නොවේ. සැපය වුවමනා නම් හැමදාම වෙහෙසිය යුතුය. ලැබූ ලැබූ සැපය නැතිවී යාමත්, ලබන්නට නැවත නැවත වෙහෙසෙන්නට සිදුවීමත් සුඛයේ විපරිණාම දුක්ඛයයි. මෙසේ අනේකාකාරයෙන් සත්වයන්ට පීඩා කරන බැවින් සුඛ වේදනාවත් දුකක් යයි තථාගතයන් වහන්සේ වදාළසේක. ශාන්ත වූ උපේක්ෂා වේදනාවද ලැබුවත් නොපවත්නා බැවින් දුකකි. සුඛා භික්ඛවේ වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා, දුක්ඛ වේදනා සල්ලතෝ දට්ඨබ්බා, අදුක්ඛම සුඛා වේදනා අනිච්ඡතෝ දට්ඨබ්බා. වේදනා සංයුක්තයෙන් තේරුම, සුඛ වේදනාව දුකක් වශයෙන් දත යුතුයි. දුක වේදනාව ශරීරයේ ඇනෙන උලක් වශයෙන් දත යුතුයි. උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දත යුතුයි. එසේ දන්නා යෝගාවචරයා ධර්මය දක්නා පුද්ගලයෙක් වන්නේය යනුෙහි තේරුමයි. රුක්ෂලතා ආදී බාහිර සංස්කාරයන්හි දුක්ඛ වේදනාවක් ඇති නොවන නමුත් යමකුට ඒවාට ඇලුම් කරනවා නම් ඒවා නිසා ඔහුට දුක් ඇතිවන බැවින්ද, සත්වයන් පෙළෙන උදේවය දෙක වෙනසක් නැතිව බාහිර සංස්කාරයේ හිත් ඇති බැවින් ඒවාද දුක් වශයෙන් සැලකිය යුතුය. යම් යෝගාවචරයෙකුට අභ්‍යන්තරික බාහිර සංස්කාරයන් අතර සුඛයක් වන දුකක් නොවන එක සංස්කාරයකුදු ඇතිසේ පෙනෙන්නේ නම් එතෙක් ඔහුගේ විදර්ශනාව සම්පූර්ණ වූයේ නොවේ. විදර්ශනාව සම්පූර්ණ වන්නේ සකල සංස්කාරයන්ම දුක් වශයෙන් පෙනෙනට වන් කල්හිය. සකල සංස්කාරයන්ම දුක් ලෙස නැවත නැවත නුවණින් බලන යෝගාවචරයාට ඒ බැලීමෙන්ම සංස්කාර නිරෝධය වූ නිවනම ඒකාන්ත සුඛය වශයෙන් පෙනී හෙතෙමේ ලෝකෝත්තර මාර්ග ඥානය ලබයි. පංචස්කන්ධ දුක්ඛතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තියං පටිලබති, පංචන්නං කන්දානං නිරෝධෝ සුඛං නිබ්බානන්ති, පස්සන්තෝ සම්මත නියාමං ඔක්ඛමති. පටිසම්භිදා මග්ගයෙන් පංචස්කන්දය දුක් වශයෙන් දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට යෝග්‍ය වූ විදර්ශනා ඥානය ලබයි. ඒ පංචස්කන්දයාගේ නිරෝධය සුඛය වූ නිවනයයි දක්නා යෝගාවචරතෙමේ සම්මන්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගය ලබන්නාහු යනු එහි තේරුමයි. 3. රෝගා කාශ, ශ්වාස, ජ්වර, අතිසාර ආදී රෝගයන් වන බැවින් ස්කන්ධයෝ රෝගයෝය, එනම් ලෙඩය. ස්කන්ධයන් රෝගයන්ට සමාන වන්නේ කරුණු දෙකකිනි. රෝගියෙකු මෙන් ප්‍රත්‍යයෙන් යැපී යුතු වීම එක් කරුණකි. මුල රෝගය හෙවත් ප්‍රධාන රෝගය තවත් බොහෝ ව්‍යාධීන් ඇති කරන්නාක් මෙන් නොයෙක් දුක් කරදර ඇති කිරීම අනික් කරුණුය. ධර්මයෙන් ඈත්ව වෙසෙන අන්ධ පෘතජ්ජනයන් තමන් මහබලවතුන් යැයි අවිද්‍යාව නිසා වරදවා තේරුම්ගෙන තමාගේ බලය ගැන මත්ව සිටින නමුත් රූපස්කන්ධ සංඛ්‍යාත මේ කය ලොකු දෙයකට තබා වැස්සෙන් පින්නෙන් අව්වට පවා ඔරොත්තු නොදෙන මැසිමදුරුවන් විසින් පවා පීඩා කළ හැකි දුබල දෙයකි. එය ආහාර පාන ආදියෙන් පෝෂණය නොකළහොත්, ආරක්ෂා නොකළහොත් දින ගණනක් පවත්වා ගැනීමද දුෂ්කරය. එබැවින් මේ දුබල ශරීරය පණගැන්වීමට දිනපතා ආහාර පානයන් ඇතුළු කළ යුතුය. වැසි සුළං ආදියෙන් ආරක්ෂා කිරීම පිණිස ගෙවල් තනා ඒවායේ තබාගත යුතුය. මැසි මදුරු ආදීන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වස්ත්‍රවලින් වසා තබාගත යුතුය. ජීවිත නාශක හේතුන් සත්වයා වටේ ගණනක් නැතිව ඇත්තේය. ඒ නිසා මේ ශරීරය පත්තෑ, ගෝනුසු ආදී කුඩා සතුන්ගෙන්ද, බලු කැනහිලි ආදී නපුරු සතුන්ගෙන්ද ආරක්ෂා කළ යුතුය. මිනිසාට ඇති නපුරුම සතුරා මිනිසාමය. සමහර විට හිමියාට බිරිය සතුරුය, බිරියට ස්වාමියා සතුරුය, මාපියන්ට දරුවන්ද, දරුවන්ට මාපියෝද සතුරුය. සහෝදර සහෝදරයන් අතර, නෑයන් නෑයන් අතර, අසල්වැසියන් අතර එකිනෙකා සතුරුය. පංචස්කන්ධය පවත්වා ගැනීමට නම් ඒ සෑම සතුරන්ගෙන්ම මේ පංචස්කන්ධය ආරක්ෂා කරගත යුතුය. ඖෂධ ආහාර පානවලින් හා අහිත දෑ දුරු කරමින් රෝගියෙකු ආරක්ෂා කරන්නාක් මෙන් පංචස්කන්ධය ආරක්ෂා කළ යුතු බැවින් එය මහා රෝගයකි. තීනස, අර්ෂස්, දියවැඩියා, රක්තවාතය ආදී කල්පවත්නා රෝගයෝ මූල රෝගයෝය. යම් කිසි මූල රෝගයක් ශරීරයෙහි පවත්නා කල්හි එය හේතුවෙන් හිසරදය, ක්ලාන්තය, ඇස් දැවිල්ල, කඳුළු ගැලීම, අත්පා හිරිය, රුදාව, බඩේ වාතය, මලමුත්‍ර සුදුසු පරිදි පහ නොවීම, ආහාර මැනවින් නොදිරීම, ආහාර අප්‍රිය වීම ආදී බොහෝ රෝගයෝ වරින් වර ඇති වෙති. එමෙන් පංචස්කන්ධය ඇති කල්හි ඒ හේතුවෙන් විටක සාගින්න ඇතිවෙයි, විටක පිපාසාව ඇතිවෙයි, විටක වාතය කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන් නොයෙක් නොයෙක් වේදනා ඇතිවෙයි, විටක ලේ මදවීමෙන්, විටක තවත් ධාතුන් හීනවීමෙන් වේදනා ඇතිවෙයි, විටක ඇතැම් ධාතුන් අධිකවීමෙන් වේදනා ඇතිවෙයි, විටක ගත් ආහාරය අපත්‍යවීමෙන් වේදනා ඇතිවෙයි. මෙසේ ශරීරය ඇති නිසා බොහෝ ආබාධයෝ වෙති. සිතෙහිද වරක කෝපය ඇතිවෙයි, වරක ශෝකය ඇතිවෙයි, වරක බිය ඇතිවෙයි, වරක සැක ඇතිවෙයි, වරක දැඩි ආසාවල් ඇතිවෙයි. මෙසේ නොයෙක් දුක් කරදර ඇති කරන බැවින් පංචස්කන්ධයම රෝගයකි. බොහෝ රෝග ප්‍රතිකාරයෙන් සුව කළ හැකිය. පංචස්කන්දේ නැමැති මේ දරුණු රෝගය කිසි කලෙක සුව නොවන රෝගයකි. එබැවින් නපුරුම රෝගය, නරකම රෝගය පංචස්කන්දේ යැයි කිය යුතුය. පංචස්කන්ද රෝගතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටි ලබති, පංචන්නං කන්දානං නිරෝධෝ ආරෝග්‍ය නිබ්බානන්ති, පස්සන්තෝ සම්මන්ත නියාමං ඔක්කමති. තේරුම, පංචස්කන්දේ රෝගයක් සේ දක්නා යෝගාවචරතිමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල වූ උසස් විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය නිරෝගී බව වූ නිවනයයි දක්නා යෝගාවචරතිමේ සම්මන්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට බැසගනි යනුවෙහි තේරුමයි.